අවසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්තුනි, අපේ මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරපු මේ වැඩසටහන ඊළඟට අපි සතර බ්‍රහ්ම විහරණවල අනිත් කරුණු සම්පූර්ණ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ සතර බ්‍රහ්ම විහරණම වැඩිම බුදුදහම තුල අගය කරලා තියෙනවා. එහි ආනිසංස දක්වලා තියෙනවා. එහි ප්‍රතිඵල විදියට අපේ මානසික සතුට, ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා නැවතත් අපි මෛත්‍රී භාවනාව ටික වෙලාවක් කරලා ඊළඟට සතර බ්‍රහ්ම විහරණවල තියෙන විශේෂයෙන් කරුණා භාවනාව. දැන් මෛත්‍රියෙන් කරන්නේ ලෝකේන හැම දෙනාම එකම තලයකට ගන්න එක. ඊට පස්සේ කරුණාවෙන් කරන්නේ අර එකම තලයකට ගත්ත අය අතුරින් දුක් විඳින අය ඉන්නවා නම් අන්න ඒ අය දුකෙන් නිදහස් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන එක. ඊළඟට මුදිතාවෙන් කරන්නේ ඒ ඉන්න සත්‍යයන් අතුරින් වඩාත්ම සැප විඳින සත්‍යයන් ඉන්නවා නම් අන්න ඒ අයගේ සැපතට අප සුභ පැතීම, ආශිර්වාද කිරීම, ඒ අන් අයගේ සතුටෙන් අපේ සතුටට පත් වීම. ඊළඟට උපේක්ඛාවෙන් මොකද කරන්නේ? අරගත්තු සත්‍යයන් අතරින් අපි ඔක්කොම එක තලයකට ගත්තා, දුක් විඳින අයට අප දුකෙන් මිදෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. අපි ඒකෙන් පීඩාවක් ගන්නෙත් නැහැ. ඒ වගේම සැප විඳින සත්‍යයන් ඉන්නවා නම් ඒකෙන් අප ඊර්ෂ්‍යාවක් ඇති කරගන්නෙත් නැහැ. ඒටත් මුදිතාව දක්වනවා. ඒ විතරක් නෙමෙයි, මේ දෙකම දැකලා ලෝකයේ දෙස උපේක්ෂාවටපත් වෙනවා. මේ සසර යන සත්‍යයන් ඒ ඒ අය කරන කර්මාන් රූප යන සත්‍යයන් කොටසක් ඉන්නේ. ඒ නිසා මේ කර්මය ගැන දකිනකොට අපි අපේ හිත මැදහත් වෙනවා, උපේක්ෂාවටපත් වෙනවා. එතකොට මේ කියන උපේක්ෂාව කියන තුනේ අර ආධ්‍යාත්මික ගමන් මගේ ලෝකෝත්තර ප්‍රඥාවත් එක්කම යන උපේක්ෂාවක් නෙවෙයි. මේක විශේෂයෙන්ම කම්මසකත සම්මාදිටිය පාදක කරගෙන ලෝකයේ දුක සැප දෙකම දැකලා අන්නේ තෙන්ට මැදහත් වීමේ ස්වභාවයක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ සිතිවිලි දිනු වෙනකොට මේ සිතිවිලිත් එක්කම විතක්ක, විචාරාදී මේ ධානාංග ටිකෙන් ටික දිනු වෙනවා. තමාගේ ප්‍රීතිය දිනු වෙනවා. විශේෂයෙන් අමනාපකම් දුරු වෙනකොට, නීවරණ අඩු වෙනකොට තමන්ගේ හිතේ අභ්‍යන්තර සතුටක් දිනු වෙනවා, සුඛය දිනු වෙනවා. මෙන්න මේ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ තුනේදී මේ ධානාංග දිනු වෙනවා. උපේක්ෂා මට්ටම වෙන විට මේවත් යටපත් වෙලා විශේෂයෙන් උපේක්ෂාවම ප්‍රබල වෙනවා. මැදහත්ව, මධ්‍යස්තව, මුළු ලෝකයේ දෙසම වළන මැදහත් මනසක් දිනු වෙනවා. මේක තමයි පිනතුනේ සිද්ධ කරන්නේ මේ සතර බ්‍රහ්ම විහරණ වලින්. හොඳයි, අපි දැන් මේ සතර බ්‍රහ්ම විහරණ එකිනෙක නැවත පුහුණු කරනවා. මෛත්‍රී භාවනාව පටන් අරන් ඊළඟට කරුණා භාවනාව, මුදිතා භාවනාව, උපේක්ඛා භාවනාව කියන මේ හතරම අප ක්‍රමානුකූලව දිනු කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, පින්නතුනි අපි ශරීරය සැහැල්ලුවෙන් තියාගනිමු. ශරීරය හොඳට කෙලින් ඍජුව තබාගෙන වම් මත උඩින් දකුණු අත තියාගෙන දැන් සඩාං කරගනිමු. ඔබ සිටින ඉරියව්ව ගැන හොඳට අවධානය යොමු කරන්න. බාහිර කෙනෙක්ගේ ශබ්දයක් ඇහුනොත් ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියලා ඔබ නැවත මේ අරමුණට මෙන්න උත්සාහ කරන්න. යම් කිසි කෙනෙකුගේ ශබ්දයක් ඇහෙනවා නම් ඒ ඇත් ඔබ වෙනුවෙන්ම කිසියම් කටයුත්තක් කරන අය කියලා හිතලා මෛත්‍රිය ඇති කරගන්න. නාසය ආශ්‍රිතව හිත තියාගන්න වර්තමානයේ තුල. Please keep your attention around the nose or upper lip in the present moment. අපි නැවතත් මෛත්‍රී භාවනාවෙන් ආරම්භ කරමු. දැන් අපි ලෝකයේ ඉන්න හැම දෙනාම මිනිසුන් නොමිනිසුන් පෙනෙන නොපෙනෙන දුර ළඟ සතර පාය සත්‍යයන් මිනිසයන් දෙවියන් බ්‍රහ්මයන් ඒ හැම දෙනාම එකම තලයකට අරගෙන ඒ හැම දෙනාම සුවපත් වෙත්වා කියන මෙත් සිතිවිල්ල දිනු කරමු. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිසිදු බේදයක් නැතුව ලෝවෙසෙන සියලූම සත්වයන් එකම යායක් සේ දකිමින් ඒ හැමට මා මෙ සිතින් සෙත් පතනවා. මට කිසිම කෙනෙක් මේ මගේ අය මේ පිට අය මේ මනුස්සයන් මේ මනුස්සයන් නොවෙන අය මේ ළඟ ඉන්න අය මේ දුරේ ඉන්න අය මේ කුඩා සත්‍යයන් මේ ලොකු සත්‍යයන් මේ පෙනෙන අය මේ නොපෙනෙන අය මේ කිසිම ભેදයක් මට නැහැ. මං හැම දිනාටම සෙත් පතනවා. ඒ හැම දිනාම අතීත ආත්ම භාවල මගේම දරුවන් වෙල හිටිය අය මගේම අම තාත්ත වෙල හිටිය අය මගේම සහෝදර සහෝදරියන් සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. ලෝවැසි සියලු දෙනාම මගේම දරුවන්සේ දකිමින් මගේ හිතේ මෘදු බව, ප්‍රසන්න බව මා ඇති කර ගන්නවා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා ශාන්ත සුවයට පත් වෙත්වා ලෝවැසි සියලු සත්වයන් මිනිස් නොමිනිස් දුර ළඟ සිටින සියලු සත්‍යයන් කිසිදු සීමාවක් ભેදයක් වෙනසක් නැතුව ඒ හැම දෙනාම එකම දරු පෙළක්සේ දකිමින් ඒ හැමතම මේ සිටින් සෙත් පදනවා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මෙත් වැඩීමෙන් සියලු සත්‍යයන් එකම පිරිසක් සේදක කුමා දැන් ඒ සත්‍යයන් අතුරින් කිසියම් පිරිසක් ශාරීරිකව හෝ මානසිකව හෝ කිසියම් දුකක් විඳිනවා නම් ඒ සියලු දෙනාම දුකෙන් නිදහස් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මම දැන් කරුණා භාවනාව වඩන්නටයි බලාපොරොත්තු වන්නේ. ලෝවැසි සත්‍යයන් අතුරින් දුක් විඳින සත්‍යෝ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සියලු දුක්ඛම් කටුළු වලින් නිදහස් වෙත්වා කියන කුලුණු ගුණය කරුණා ගුණය වඩමින් මම දැන් කරුණා භාවනා වඩනවා. ලෝවෙසෙන දුක් විඳින සියලු සත්‍යයන් ඒ සියලු කායික මානසික දුක් වේදනා වලින් නිදහස්ව සුවපත් වෙත්වා කියන කරුණා සිතවිල්ල මා දිනු කරන අවස්ථාව. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා ලෝවෙසෙන දුක් විඳින සියලු සත්‍යයන් ඒ සියලු කායික මානසික දුක් වේදනා වලින් නිදහස්ව සුවපත් වෙත්වා කියන කරුණා සිතවිල්ල මා දිනු කරන අවස්ථාව. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා නොයෙක් විදිහේ කායික ආබාධ වලින් දුක් විඳින සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. ආර්ථික දුෂ්කරතාවලින් යුද්ධවලින් ස්වාභාවික උපද්‍රවවලින් බලාපොරොත්තු කඩවීම් වලින් මානසික ව්‍යාධීන්ගෙන් දුක් විඳින අප්‍රමාණ සත්‍යයන් මේ ලෝකේ පුරා ඉන්නවා. දරුවන් නැතිවීමෙන් ඥාතීන් අහිමිවීමෙන් ප්‍රිය විප්‍රයෝගයෙන් අප්‍රමාණ දුක් ශෝක විඳින සත්‍යයන් මේ ලෝකේ ඉන්නවා. ඒ වගේම තමන්ගේ රාජකාරී කටයුතු කරද්දී දැඩි කායික මානසික වෙහෙසකින් කටයුතු කරන වගකීමෙන් ක්‍රියා කරන බොහෝ දෙනා මේ ලෝකේ ඉන්නවා. ඒ හැම දෙනාම

ලෝවෙසෙන දුක් විඳින සියලු සත්‍යයන් ඒ සියලු කායික මානසික දුක් වේදනා වලින් නිදහස්ව සුවපත් වෙත්වා කියන කරුණා සිතවිල්ල මා දිනු කරන අවස්ථාව. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දුකින් මිදෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී වෙත්වා සෞසත හැමකල් නිදුකී පත්වා සැපතට සමගිව මුනිකී. දැන් මම මුදිතා භාවනා වඩන්නටයි සූදානම. මේ ලෝකේ ඉන්න සියලුම සත්වයන් එකම පිරිසක්සේ දැකපු මම ඒ අතුරින් දුක් විඳින සත්‍යයන්ට කරුණා ගුණය දිනු කළා. ඉන්පසුව මම මුදිතා ගුණය වඩන අවස්ථාව. ලෝ වෙසෙන සත්‍යයන් අතර ඇතැම සත්‍යයන් සසර කලා වූ පින්කමල අනිසංස විදියටත් මේ ආත්ම භාවය කරන ලද මහත් උත්සාහයන් හා කැපවීම වල ප්‍රතිඵල විදියටත් සැප විඳින සත්‍යයන් ඉන්නවා. බොහෝ සැප පහසුකම් ලබාගෙන සතුටෙන් ගත කරන බොහෝ දෙනා මේ ලෝකේ දකින්න ලැබෙනවා. අන්නේ ඒ ගැන මම සතුටපත් වෙනවා. එයා එහෙම දිනුනේ සතුටෙන් ඉන්නේ එයාගේ මහන්සිය ප්‍රතිඵල විදියට. එයා සසර කලාව පින් කමලානි සංස විදියට. ඒ හැම දෙනාගේම දිනුවා මම හදවතින්ම දැකලා සතුට වෙනවා. ඒ හැම දෙනාට මම සතුට සිතින් මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. වඩ වඩාත්ම දිනු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ලස්සන රූප සම්පන්නිය තියෙන ලෝකෙ ඉන්නවා. හොඳ කටහඬ තියන අය ඉන්නවා. ලොකු කීර්තියක් තියන අය, ධනවත් අය, උගත් අය, පින්වන්ත අය, පහසුකම් භුක්ති විඳින අය, දිගාසිරි සම්පත් ලබන අය, නිරෝගී අය. මේ බොහෝ දෙනෙක් මට වඩා ඉහළ තලවල ඉන්න බව මා දකිනවා. ඒ හැම දෙනා කෙරෙහිම මගේ සතුට, ප්‍රසාදය, සුභාසින්සනය මා පළ කරනවා. ඒ හැම දෙනාම තව තවත් දියුණු වෙන්න කියලම මම මුළු හදවතින්ම ආශිර්වාද කරනවා. ලොව සැප විඳින, සාර්ථකව ඉන්න, සතුටෙන් ඉන්න අය දිස බලලා එයගේ සතුටෙන් මාත් සතුටටපත් වෙලා මගේ හිතේ මුදිතා ගුණය දියුණු කරන අවස්ථාව. ලොව සැප විඳින, සාර්ථකව ඉන්න, සතුටෙන් ඉන්න අය දිස බලලා එයගේ සතුටෙන් මාත් සතුටටපත් වෙලා මගේ හිතේ මුදිතා ගුණය දියුණු කරන අවස්ථාව. ලොව සැප විඳින, සාර්ථකව ඉන්න, සතුටෙන් ඉන්න අය දෙස බලලා එයගේ සතුටෙන් මාත් සතුටටපත් වෙලා මගේ හිතේ මුදිතා ගුණය දියුණු කරන අවස්ථාව. ලෝවැසී සත්‍යයන් සතුටෙන් සැනසීමෙන් සාර්ථකව වාසය කරන ආකාරය දිහා බලලා ඒ අය මගේම දරුවන්සේ කියලා හිතලා මම සතුටට පත් වෙන අවස්ථාව මුදිතා භාවනාව දියුණු කරන අවස්ථාව. ලොව සැප විඳින, සාර්ථකව ඉන්න, සතුටෙන් ඉන්න අය දෙස බලලා එයගේ සතුටෙන් මාත් සතුටටපත් වෙලා මගේ හිතේ මුදිතා ගුණය දියුණු කරන අවස්ථාව. ලෝකේහි මහන්සියෙන් වැඩ කරලා සාර්ථක වෙච්ච අය සසර කලාව පින්කමලානිසංස විදියට බොහෝ සැප සම්පත් විඳින අය. ඒ අය හරියට මගේම දරුවන්සේ හිතලා මායාගේ දියුණුවට ආශිර්වාද කරනවා. ඒ දියුණුව දැකලා සතුට වෙනවා. ලෝවැසී සත්‍යයන් සතුටෙන් සැනසීමෙන් සාර්ථකව වාසය කරන ආකාරය දිහා බලලා ඒ අය මගේම දරුවන්සේ කියලා හිතලා මම සතුටට පත් වෙන අවස්ථාව මුදිතා භාවනාව දියුණු කරන අවස්ථාව. අනිත් අයගේ දියුණුව දකින මගේ හදවත හරිම ලස්සන හදවතක් සිතක් මට තියෙන්නේ. අනිත් අය දියුණු වෙනකොට මා දියුණු වෙනවා වගේ මා දකිනවා. එයාගේ සාර්ථකත්වය මගේ දරුවන්ගේ සාර්ථකත්වය විදිහට මා දකිනවා. ආර්ථිකයෙන්, අධ්‍යාපනයෙන්, රූප සම්පත්තියෙන්, නිරෝගී සම්පත්තියෙන් ලොව සතුටෙන් සැනසීමෙන් ජීවත් වන දෙස බලලා ඒ හැම දෙනෙක්ම අතීත ආත්ම භවවල මගේම දරුවන් වෙලා හිටිය අය. මගේ මම තාත්ත වෙලා දහදියෙන් මව් කිරෙන් රුධිරයෙන් මව පෝෂණය කරපු අය. ඒ අය සසර කලාව පින්කමල අනිසංසයෙන් සහ මේ ජීවිතයේ ලබා ගත්තා වූ මහන්සිෙහි ප්‍රතිඵල විදියට සතුටෙන් සැනසීමෙන් ජීවත් වන අය. ඒ අය දිහා බලලා මා ඉතාම සතුටටපත් වෙනවා. මා සාර්ථකුණා වගේම කියලා හිතලා ඒ අයගේ සාර්ථකත්වය දැස බලලා මම හුඟා සතුටටපත් වෙනවා. සුවපත්ත්වෙත්වා ශාන්ත සුවයට පත්ත්වෙත්වා දියුණුවෙන් දියුණුවටම පත්ත්වෙත්වා මුදිතා ගුණයෙන් ලස්සන කරගත් මගේ හිත දැන් මම උපේක්ෂා ගුණයෙන් මැදහත් බවට පත් කරගන්නටයි බලාපොරොත්තුව. මේ ලෝකයේහි සියලුම සත්‍යයන් එකම දරු පෙලක්සේ දැකපු මම එය අතුරින් දුක් විඳින සත්‍යයන්ට කරුණාව දැක්වා වූ මම සැප විඳින අය කෙරෙහි මුදිතා ගුණය පැතුරුවා වූ මම ඒ සියල්ලක්ම දැස මනාව සිහියෙන් සහ නුවණින් බලලා ඒ හැමදෙනාම සසර කර්මයේ දායාද කොට ඇති පිරිසක් කියලා මා දකිනවා. ඒ වගේම කර්මයේ පමණක් නෙවෙයි බීජනියාම, ඉතුනියාම, ධම්මනියාම සහ චිත්තනියාම කියන මේ නියාම ධර්මයන් මතයි ලෝකය ක්‍රියාත්මක වන්නේ. ධම්මනියාමයට අනුව සත්‍යයන් වයසට යනවා, මරණයට පත් වෙනවා. කම්මනියාමයට අනුව ඇතැම් ලෙඩ දුක් වලට පත් වෙනවා, අනතුරු වලට පත් වෙනවා. ඍතු නියාමයට අනුව නොඑක් විදියෙහි ඍතු විපර්යාස සිද්ධ වෙනවා, ඒවට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඒ අනුව ශරීරයේ වර්ණයන් ආදිය තීරණය කරනවා. ඒ වගේම චිත්ත නියාමයට අනුව පුද්ගලයන්ගේ සිතේ ස්වභාවය අනුව ක්‍රියාත්මක වන ස්වභාවයකුත් තියෙනවා. බීජ නියාමයට අනුව මේ ලෝකයේ ඵලයන් හට ගන්නා වූ ස්වභාවයක් තියෙනවා. ගහ පොළ වැල් ආදී හට ගන්නා විදිය. මෙන්න මේ නියාම ධර්මයන් සහ විශේෂයෙන්ම සත්‍යයන් මේ සසර ගමන් කරද්දී ඔවුන් කරන්නා වූ කලා වූ කුසලා කුසල කර්ම ශක්තියට අනුව ස්වභාවයන් භුක්ති විඳින බව මා හොඳට දකිනවා. එහෙම දකින මට මේ ලෝකේ සමහර දේවල් පාලනය කරන්න බැරි බව මා දකිනවා. මම මේ අයට මෛත්‍රී වැඩුවත් කරුණාව දැක්වුවත් මුදිතා ගුණයෙන් හිටියත් මට ලෝකයේ පාලනය කරන්න බැරි කොටසක් තියෙනවා. අන්නේ දෙස බලලා මම මගේ හිත උපේක්ෂාවට මැදහත් බවට මධ්‍යස්ථ භාවයට පත් වෙනවා. යමක් ගැන දැඩි ඇලීමක්වත් ගැටීමක්වත් නැතුව දැඩි ආදරයක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් නැතුව කිසියම් ජලාශයක් දෙස බලා ඉන්නා වගේ, කිසියම් නිශ්චල පරිසරයක් දෙස බලා ඉන්නා වගේ මේ මුළු සත්ව සංහතිය කෙරෙහිම මා ඊටාම මැදහත් සිතින් උපේක්ෂකව වාසය කරනවා. කිසිම දෙයක් කිසිම පුද්ගලයෙක් ගැන දැඩි බැඳීමක්වත් විරසක බවක් අමනාපයක්වත් මගේ හිතේ නෑ මේ වෙලාවේ. ඉතාම මැදහත් සිතින් මේ මුළු සත්ව සංහතිය දෙසම මා ඉතාම සිහියෙන් බලා සිටින අවස්ථාව. ඉතාම මැදහත් සිතින් මේ මුළු සත්ව සංහතිය දෙසම මා ඉතාම සිහියෙන් බලා සිටින අවස්ථාව. සමස්ත ලෝකයේ දෙසම ඊටාම උපේක්ෂකව මා දකින අවස්ථාව. සමස්ත ලෝකයේ දෙසම ඊටාම උපේක්ෂකව මා දකින අවස්ථාව. සත්‍යංගේ අතීතගත කර්මයන් දකින විට මට දුක් වෙන්නවත් දැඩි ආසාවක් ඇති කරගන්නවත් දෙයක් නැහැ. ඒ සත්‍යං සසරදි කළා වූ කර්මයන් අනුව ඔවුන්ෙහි ප්‍රතිඵල භුක්ති විඳින අවස්ථාව. මායේ හැම දෙනා කෙරෙහිම ඊටාම මැදහත් සිතින් වාසය කරනවා. මගේ හිත හරියට නිශ්චල ජලාශයක තියෙන නෙළුම් මලක් වගේ. අනිත් අවට සිටින නෙළුම් මල් දෙස, මහ නෙළ මල් දෙස බලන එක්තරා මලක් වගේ. නිශ්චල ජලාශයක් දෙස බලා සිටින කෙනෙක් වගේ. ඊටාම සමතලා භූමියක් දැස බලා සිටින කෙනෙක් වගේ. සතර දිසාවෙන් සියලු සත්‍යයන් දැස ඊටාම මෙදහස් සිටින් මා දකින අවස්ථාව. මගේ හිත හරීම සැහැල්ලුයි, සරලයි. මගේ කය හරීම සැහැල්ලුයි, සංසිඳීමටපත් වෙනවා. මේ මදහත් බව හැකි තාක් දුරට අද දවස පුරාම මා පවත්වා ගන්න උත්සාහ කරනවා. හැකි තාක් මගේ කතාව අඩු කළා මේ ඇති කරගත්තා වූ මානසික සුවය මදහත් බව, උපේක්ෂක බව සහිතව අද දවස පුරාම මා කාලය ගත කරන්න උත්සාහ කරනවා. අද විතරක් නෙවෙයි, මගේ ජීවිතයේ පුළුවන් තරම් කාලයක් මේ උපේක්ෂාවෙන් ලබා ගත්තා වූ මේ සතුට, ආධ්‍යාත්මික සුවය පවත්වා ගන්නට උපේක්ෂා භාවනාව මා පුරුදු කරන්න උත්සාහ කරනවා. හොඳයි පින්තුනි, තව ටික වෙලාවකින් අපි සම්බුද්ධ පූජාව පවත්වනවා. අප මේ භාවිත කළේ සතර බ්‍රහ්ම විහරණ බඹලොව බ්‍රහ්මයන් වාසය කරන ක්‍රමය. පින්තුනි, අපිට මිනිස් ලොව බඹලොවක් කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මේ ලැබෙන මානසික සුවය පින්තුනි, මේ ලෝකේ ලෞකික වශයෙන් වෙන කිසියම් දෙයකින් ලබා ගන්න බැරි දෙයක්. කොච්චර මිල මුදල් වැය කළත් ලබා ගන්න බැරි සැනසීමක් තමයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කළේ. ඉතින් මේ හතර හැකියතාක් පුහුණු කරන්න බලන ජීවිතේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට මෛත්‍රිය වඩන වෙලාවට මෛත්‍රිය විතරයි තියෙන්නේ. කරුණා වඩනකොට කරුණාව විතරයි. මුදිතා වඩනකොට මුදිතා ගුණය විතරයි. ඒ තුන තමන්ට මාරුවේ මාරුවට කරන්න පුළුවන්. එහෙම කළා කාලයක් යනකොට ඒ සියල්ලටම වඩා සුවදායි භාවනා විදියට ඔබට උපේක්ෂා භාවනාව මුණගැහෙවි. එතකොට ඔබ වැඩිපුර කාලයක් ඒ සඳහා ඔබට සිත යොදවන්නට උනන්දුවක් ඇති වේවි. එතකොට ඔබට ජීවිතේ එන්න එන්නම සතුටක් දිනු වෙයි. ඒක පින්තුනේ තමන්ට ඔබටම ඔබේ ජීවිතේ වටිනාකම වැඩි කරගන්න පුළුවන් ක්‍රමයක්. ඒ නිසා ඒ වටිනාකම බාහිර කිසිම කෙනෙකුට හෝ දෙයකට දෙන්න පුළුවන් වටිනාකමක් නෙවෙයි. අපට වටිනාකම අප විසින්ම දීමක් තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ඉතින් ඒ වටිනාකම අපට දෙනකොට මුළු ලෝකෙම අපට ලැබෙන්න ඕන උපරිම වටිනාකම අනිවාර්යයෙන්ම ලැබෙනවා. මනුෂ්‍යයන් අතර විතරක් නෙවෙයි, දෙවියන් බ්‍රහ්මයන් අතරත් ඒ ගෞරවය අප ගැන ඇති වෙනවා. ඉතින් ඒක අපට ලොකු භාග්යක්. ඉතින් මේ සතර බ්‍රහ්ම විහරණ පින්තුනි විශේෂයෙන්ම බෝධිසත්ව ගුණයන් පුරන බෝසත් උතුමන්, විශේෂයෙන්ම සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත් උතුමන් උන්වහන්සේලාගේ පාරමිතා සම්පූර්ණ කරලා බුද්ධත්වයේ ලැබෙනකන් වාසය කරනවා කියලා කියන්නේ මේ උපේක්ෂාවෙන් පින්නතුනි. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තමන්ගේ කටයුතු සම්පාදනය කරලා බඹලොව ඉන්න බොහෝ බෝධිසත්ව උත්තමයන් වහන්සේලා වැඩිපුර වාසය කරන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහරණය කියලා සඳහන් කරනවා. එනිසා පින්නතුනි මේ හතර පුළුවන් තරම් දිනු කරගන්න උත්සාහ කරන්න. අපට අපේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන්න. හොඳයි, දැන් අපි සම්බුද්ධ පූජාව පවත්වන්නට සූදානම් වන්න.